සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උනච කරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කථං ච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඉද භික්ඛවේ භික්ඛු සන්තං අජ්ජත්තං කාමච්ඡන්දං අක්ඛිමි අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං අජ්ජත්තං කාමච්ඡන්දං අක්ඛිමි අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතා ච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උප්පන්න උප්පාදෝති තං ච පජානාති යතා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පානං හෝති තං ච පජානාති යතා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝති තං ච පජානාති ශ්‍රද්ධාවන්ත ප්‍රීතිලී සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ පින්වත් උපාසක මහත්වරුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවත්න රාජෝත්තමයන් වහන්සේ විසින් නිවන් දොරටු 21ක් විවරණය කරමින් තිස් කෝටි 30,000ක් පිරිස පිරිස රහත් ඵලයේ පිහිටුවමින් දෙසු සහ සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සන කොටසට අයිති සූත්‍ර පාඨයක් මාතෘකා කරන්න යෙදුණි. අදට නියමිතව පවතින්නේ පංච නීවරණ ධර්ම අපසංතාන තුළ පහළවන්නේ කොහොමද? තවත් ජයගන්නේ කොහොමද කියන මේ මාතෘකාවයි. එනිසා මේ මාතෘකාවට අදාළ කරුණු ඉදිරිපත් කරන හැටියට ධම්මානුපස්සනා සතිපට්ඨානේන මේ සූත්‍ර දේශනාව වෙත අපේ අවධානය යොමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංච නීවරණ නමින් ධර්ම කොටසක් ඉදිරිපත් කොට වදාලා 1500ක් පමණ තියෙන කෙලෙස් බලමුළුව ඇතුළත මේ පංච නීවරණ ධර්ම මුල්ම තැනක් ගන්නවා කෙලෙසුන් අතර. හේතුව චිත්ත සංතානය අඳුරු කරන ආවරණය කරන එවාගේම අන්ධ භූත බාට පමුණුවන අගාධයට පමුණුවන ධර්ම කොට්ටාස පහක් තමයි පංච නීවරණ නමින් හඳුන්වන්නේ. මේවා ආවරණ, නීවරණ, අන්ධකරණ, අචක්කුකරණ, අඥානකරණ ඔය වගේ නම් වලින් හැඳින්වෙනවා. ආවරණ කරනවා ධ්‍යාන, මාර්ගඵල, නිර්වාණ. නිවාරණය කරනවා ඒ ධර්මතාව. රාගයෙන් නුවණ ඇස අන්ධ භූත කරනවා. රාගයෙන් නුවණ ඇස නොපෙනෙන මට්ටමට විනාශ කරනවා. රාගයෙන් අවිද්‍යාවක් ඇති මුලා වූ කෙනෙක් බවට වමුණුනවා. මේ නිසා මේ වට නීවරණ කියන මේ වචනෙන් සඳුන් වෙනවා. මේදී සඳහන් කරනවා නීවරණ පහ. නීවරණ පහ ඇතුලේ තියෙන නීවරණ ධර්මතා අටක්. කාම ඡන්ද නීවරණය ලෝභය. ව්‍යාපාද නීවරණය ද්වේෂය. තීන මිද්ද නීවරණය නමින් ධර්මතා දෙකක් තියෙනවා. තීනේ සහ මිද්දේ. චිත්තේ අලසකම, කායිකිකයන්ගේ අලසකම. උද්දච්ච කුක්කුච්ච නමින් නීවරණ එකක් වුණාට දෙකක් මෙතන තියෙනවා. උද්දච්චයේ චිතේ ප්‍රසංසුංකම, කුක්කුච්චයේ පසුකැවිල්ල. විචිකිච්ඡාව කියන සැකය. මේ හතට එකතු වෙනවා සියල්ල එකක් පාසා අවිද්‍යාව මෝහය. මේ නිසා නීවරණ ධර්ම සියල්ල අටක් වෙනවා. ඒ සම්පින්දණය වෙනවා පහකට. කාමච්ඡන්ද නීවරණේ කියන කොට අවිද්‍යාවත් එක්ක එකටයි වැඩ කරන්නේ. ව්‍යාපාද නීවරණේ අවිද්‍යාව එක්ක වැඩ කරනවා. තීන මිද්ද නීවරණ දෙකම ආහාර වශයෙන්, කෘත්‍ය වශයෙන්, වාගේම ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් සමාන බැවින් මේ දෙක එකක් හැටියට කියන එකටත් අවිද්‍යාව එක කියනවා. සුද්ධච්ච කුක්කුච්ච දෙකත් එහෙමයි. ඒක ආහාර, වාගේම එයට ප්‍රතිපක්ෂ ධර්ම ඒවා සමාන බැවින් එකට එක නීවරණයක් හැටියට පෙන්වනවා. විචිකිච්ඡාවට එසේම අවිද්‍යාව සම්බන්ධයි. එනිසා අට නීවරණාසියුම් කියලා නීවර ධර්ම අටක් මෙතන ගණනෙනවා. එයින් මුලින්ම හඳුන්වනවා සරුවඥන් වහන්සේ පළමුවෙන්ම ධම්මානුපස්සනා සතිපට්ඨාන නීවරණ විදර්ශනාව. ධම්මානුපස්සනාවේ කොටස් පහක් තියෙනවා. එන් පළමුවෙන්නේ නීවරණ විදර්ශනාව. මේ නීවරණයන් අතරින් පළමුවෙන්මයි මාතෘකා පාඨ කියවුනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවේ කියෙන්නේ මහණෙනි නැවතත් යෝගාවචරයන් වහන්සේ ධම්මානුපස්සනා සතිපට්ඨාන යෙදෙනවා පංච නීවරණ අරමුණු කොටගෙන. මහණෙනි කෙසේද යෝගාවචරයන් වහන්සේ පංච නීවරණ අරමුණු කොට ධම්මානුපස්සනාව යෙදෙන්නේ? තමන්ගේ సంతානෙහි කාමච්ඡන්ද නීවරණයේ ඇත්තේ නම් ඇති බව දැනගන්නා නුවණින් යුතුව විදර්ශනා කරනවා. කාමච්ඡන්ද නීවරණයේ හිතේ නැතිනම් නැති බවත් නුවණින් විදර්ශනා කරනවා. යම් ආකාරණයකින් නූපන්නා වූ කාමච්ඡන්ද නීවරණයේ හිතේ පහළ වෙනවා නම් ඒක නුවණින් දැන විදර්ශනා කරනවා. යම් විදිහකින් පහළ වූ කාමච්ඡන්ද නීවරණයේ ප්‍රහාණය වන්නේ යම්සේද ඒද නුවණින් තේරුම්ගෙන මෙනෙහි කරනවා. යම්සේ ප්‍රහීන වෙන, ඒ කියන්නේ තදංග විස්කම්බන වශයෙන් යටපත්ව මාර්ගඵල ප්‍රතිලාභින් ප්‍රහීන වෙන ඒ නීවරණේ කාමච්ඡන්ද නීවරණේ නැවත නූපදන ආකාරයේද නුවණින් සලකා ගන්නවා. මේ දෙයට කාමච්ඡන්ද නීවරණේ ගැන පද පහකින් හැඳින්වෙනවා. ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, නීවරණ අනිත් සියල්ල ගැනත් මේ අනුවම මේ ධම්මානුපස්සනා පද පහක් බැගින් ගැනෙනවා. එයින් කාමච්ඡන්ද නීවරණයේ කියන මේ ගැන අපි සලකා බලන්නට වටිනවා. කාමච්ඡන්ද කියන්නේ ධර්මතාවකින් ලෝභ චෛතසිකය. කාම තණ්හා කියලා තණ්හාවේ අවස්ථා තුනෙන් එකක් තියෙනවා. කාම වස්තුන් පිළිබඳව හිතේ පවත්නා ඇල්ම, ආශාව, තෘෂ්ණාව. ඒ කාමෝ ඡන්දෝ, ඡන්දෝ කාමෝ, ඔය විදිහට වචන දෙකක් එකතු කරලා කියනවා. කාමයේ කියන්නේ ඡන්දයේ කියන්නේ උතන තෘෂ්ණාවමයි. බලවත් තෘෂ්ණාව කියන එකයි කාම ඡන්ද කියන වචන දෙකෙන් කියන්නේ බලවත් තෘෂ්ණාව. කාම වස්තුන් අරමුණු කොටගෙන ඇති බලවත් තෘෂ්ණාව. ඒක බලවත් ආවරණයක්, නීවරණයක්. එවාගේම අන්ධභාව කර්මයක්, අචක්කු කර්මයක්, අඥාන කර්මයක්. මෙනිසා ඒක නීවරණ වෙනවා. යම් කෙනෙකුගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා නම් කවදාකවත් ඔහුට ඒ නීවරණේ යටපත් නොවි ධානයක් ලැබෙන්නේ, උපචාර සමාධියවත් ලැබෙන්නේ නැහැ. මාර්ගඵල කෙසේ ලැබෙයිද ලැබෙන්නේ නැහැ. එනිසා තමයි ඒක නීවරණ නමින් හඳුන්වන්නේ. කාමච්ඡන්දේ නොයෙක් මොහුණු වරින් එන්නේ තියෙනවා. මේ 11 කාම භූමියේ තියෙන හැම වස්තුවක්ම කාම වස්තු හැටියට හඳුන්වනවා. මේ ජීවිතයක් ගත කරන්නේ කොට නම් ජීවය දරුවන් ඉදකඩන් යාන වාහන දුම් පැලඳුම් මෙල මුදල් අමුදරුවන් සේවක සේවිකාවන් සංවිධි මුතු මැණික් මෙල මුදල් ඇඳුම් පැලඳුම් මේ හැම දෙයක්ම කාම වස්තු. එකකට එකක් දෙවෙනි වෙන්නේ ඒ සියල්ලම කාම වස්තු කියන්නේ කාම තෘෂ්ණාවට අරමුණු වෙනවා. කාම තෘෂ්ණාවෙන් අල්වා ගන්න ලැබෙනවා. පැවිදි වුණත් ඒ පැවිදි භික්ෂූන් වහන්සේලාට සමාජ තමන්ගේ වින්දනය කරපු කාම වස්තුව නැක නැත සිහිනෙන් කාමච්ඡන්දය ඇති වෙනවා. අතීතයේ තිබුණු වස්තු සම්භාර සිහිපත් වෙනින් කාමච්ඡන්දය ඇති වෙනවා. අනාගතේ වගෙන පතමින් කාමච්ඡන්දය ඇති වෙනවා. ජනතයන් යන් තමා සතු දේවල් තියනවා නම් ඒවා ගැන කාමච්ඡන්දය ඇති වෙනවා. යටත් පිළිසෙන් භික්ෂූන් වහන්සේ පරිහරණය කරන ශූර ගැන පාත්‍රය ගැන සවාගේ පරිහරණය කරන ලබන ආහාර පාන පින්න පාත්‍ර ආදිය ගැන සවාගේම සත පැනෑඳ ඇතිලි කොට්ට මෙත්ත ගැන කුටිසනසුන් ගැන මේවා ගැන ආසාවල් ඇති වෙනවා. ඒ ඔක්කොම කාමච්ඡන්දය තමයි අයි තියෙන්නේ. එකක්වත් කාමච්ඡන්දයේ තරමුණු නොවී කියන්නේ නෑ. මේ නිසා භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් යෝගාවචර භික්ෂූන් වහන්සේලා ඒ තමාගේ හිතට මේ කාමච්ඡන්දේ කොයි විදිහෙන් ඇතුල් වෙනවද පහළ වෙනවද කියන එක කල් ඇතුව දැනගෙන තියෙන්නට වටිනවා. ඒකයි සංඛං වාජ්ජත්ං කාමච්ඡන්දං කියන වචනින් සරුවඥන් වහන්සේ හැඳුන්වුවේ. තමාගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවද කියන එක නුවණින් දැනගන්නට ඕන. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේට මේ දිවි ජීවිතයේ සම්බන්ධ කාමවස්තු යන ආසාව බොහෝ සෙයින් අඩුයි. හේතු ඒ වුණාට අත්තරදාන මේ සසුන්ගතෝ සැවිජුනේ දිවිච්ඡේව කාමෙහි දිවිච්ඡ අකුසලෙහි ධම්මෙහි කියන විදිහට කාම වස්තුන් කෙරෙන් සහ ඒ කාම තෘෂ්ණාවත් අත්තරදාලා නික්ඛම්මයට පත් උනේ. හැබැයි නික්ඛම්මයට පත් වීමේදී තමාගේ సంతානේ ඒ කාම තෘෂ්ණාවන් ඇද්ද නැද්ද කියන එක තමන් නුවණින් සලකා තේරුම් ගන්නට වටිනවා. මොකද සමහර විට පැවිදි වුණා දිහි හිත තියෙන්න පුළුවන්. සමාජ දිහිය ඉන්නවා පැවිදි හිත තියෙන අය. ඒ නිසා කයින් පැවිදි වුණාට පිටින් දිහි ජීවිත යවන්න ඉන්නවා. සමාජ දිහි ජීවිතේ ඉන්නවා කයින් දිහි ජීවිතේ නම පිටින් තියෙන පැවිදි අදහස් පැවිදි ජීවිත. ආසාවල් නෑ මොනම දෙයක් ගන්නවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ තමන්ගේ කය පැවිදි කරන්න වගේ හිතක් පැවිදි වෙන්නට ඕනේ. කාම වස්තුන් කෙරෙන් සම්පූර්ණයෙන්ම නික්ඛම්මේ නික්මීම කරගන්නට ඕනේ. ඒවා නැත නැත සිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමා පරිහරණය කරපු දේවල්, තමා සංසක දේවල්, සින්දනය කරපු සැප දුක් මේවා ගැන සිහි වෙවේ තමා මිහිතේ උපක්ලේශ වශයෙන් කාමච්ඡන්ද නීවරණ ඇති වෙන්න පුළුවන්. ඒවා සම්පූර්ණයෙන්ම පිටින් ඉවත් වෙන හැටියට තමා නුවණ අසුරුවන්නට වටිනවා. මේකේ සරුවඥන් වහන්සේ දේශනා කොට වදාලා නාහම් වික්කේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාම යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්දෝ උප්පජ්ජති උප්පන්නෝ වා කාමච්ඡන්දෝ දීයෝ භාවාය නේකුල්ලාය සංවද්ධති යතේ ධම්ම වික්කේ සුබ නිමිත්තං සුබමනිත්තං වික්කේ අයෝනිසෝ මනසිකාරෝතු අනුප්පන්නෝ චේව කාමච්ඡන්දෝ උප්පජ්ජති උප්පන්නෝති කාමච්ඡන්දෝ දීයෝ භාවාය වේකුල්ලාය සංවද්ධති. ඒ අංගුත්තර නිකාය සූත්‍ර පාඨය. ඒ කියන්නේ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් නුවණින් තොරව කල්පනා කිරීම නිසාමයි මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ. ඒ සුබ නිමිත්ත කියන්නේ කුමක්ද? එතන සුබ අරමුණක් සුබ නිමිත්ත හැටියට හඳුන්වනවා. ඒවා සුබ වශයෙන් ගන්න තෘෂ්ණාවක් සුබ නිමිත්ත හැටියට හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ ඇලෙන කාලෙ හිටියා මන්ත්‍ර බලෙන් මේ පරිලෝකයන්ගේ උපන් තැන කියන්නේ සමත් බ්‍රාහ්මණ මානවකේ වංගීත කියලා. උන්වහන්සේ ගමින් ගම මේ උපන් මේ මරිච්ඡයගේ ඉස්කබල වලට මන්ත්‍ර ජප කරලා ජීවිතෙන් ගහපුවාම උපන් තැන තමන්ට කියන්න පුළුවන්. ඒ නිසා අනිකුත් අය මේක ජීවනෝපායක් වශයෙන් හොඳ යානාවක නංගගෙන ගමින් ගමට ගිහිල්ලා ඒ පුජ්‍යලයන්ට තම තමන්ගේ මේ පරිලෝකයන්ගේ උපන් තැන කියන ධනියෝ කැඳ පටන් ගත්තා. ඔය අතර සයත් නෝටක් ආවා. පස්සේ ජේතවනාරාමයට යන සෙනඟ දැකලා ඒ යන පිරිවර ජානයා කියලා මේ විදිහේ මහා පුදුම මන්ත්‍ර බලයක් තියෙන කෙනෙක් ධාකණෙක් එක්කවද ලෝමන මන්ත්‍ර බල ධාකේ බුදුරජාන් වහන්සේට වඩා දේවල් දන්නවා කියලා කිව්වම කවුරුද ගියා බුදුරජාන් වහන්සේ බලන්න බුදුරජාන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලත් මෙතුමාගේ පිරිස කියා කියා මේ ඇත්තට මේ පල්ලෝගියක් සංගේ උපන් තැන කියන්න පුළුවන් කියලා. ඊට බුදුරජාණන් වහන්සේ තමන් දන්න සුදුස්සෙක් ලවා මේ පන්ලෝගේ අය පස් දෙනෝගේ ඉස්කබල් දෙන්නවා. ජෙන්ඩලා කියවා මේ පස් දෙනාගේ උපන් තැන කියන්න. ඉතින් මන්ත්‍ර ජප කරලා කිව්වා මෙච්චෙනෙක් නරක ආදීට ගිහිල්ලා, එච්චෙනෙක් තිරිසන් අපායට ගිහිල්ලා, එච්චෙනෙක් මනුෂ්‍ය ලෝකෙට ගිහිල්ලා, එච්චෙනෙක් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා. හැබැයි එක ඉස්කබලකට තට්ටු කරාම උපන් තැන කියන්න බෑ. ඔහු නැවත නැවත ජප කරලා බලනවා. කිසිම යටිහිමක් එන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හරිද? කියන්න බැරිද? එහෙමමට තේන්න මගේ විද්‍යාවට අහු වෙන්නේ නැහැ. සත්‍යකාද මේ ඉස්කබල රහතන් වහන්සේ කෙනෙකුගේ උපන් තැනක් නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉන්නවා මට මේක තේරුම් ගැනීම මේ විද්‍යාව මන්ත්‍රය දෙන්න කියලා. ඒක දෙන්නම් පැවිදි වෙන්න ඕනේ. මොකද උන්වහන්සේ මේ පස්ම බලක කෙනෙක් ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේකට පිහිට වෙන්න කතා කරන්නේ. ඇත්තට පැවිදි වුණා. බොහොම රූපවන්තයි. බොහොම ලක්ෂණ ශරීරය ඇති කෙනෙක් වංගීස. අන්තිමේදී එක දවසක් අනද මාහිමියන් වහන්සේට ආරාධනය ලැබුණා රජගෙදරක ධර්ම දේශනාවකට. ඉතින් දෙවැන්නේ කැටිට වංගීස හාමුදුරුවෝ එක් කරගෙන ගියා. එතකොට මාර්ගඵල ලැබලා නැහැ. ඒ රජගෙදර දිසෝවරු දෙවඟණන් වගේ ලක්ෂණ ඇඳ පැළඳගෙන ඉන්නවා දැකලා මේ වංගීස ස්වාමීන් වහන්සේ ජීවිතේ කාමරාගේ කාමච්ඡන්දි පහළ වුණා. උන්වහන්සේ දරා ගන්න බැරි තරම් පුදුම කාම දැලිල්ලක්. පස්සේ අනද මාහිමියන් වහන්සේට කියන අනේ ස්වාමීනි කාමරාගේන දයහාමි චිත්තම් මේ පරිදයිති මගේ ඉත කාමරාගෙන් දැයෙනවා. අනේ හාත්පසින් දැයෙනවා. සාදු නිබ්බාප නම් බ්‍රෝහි අනුකම්පාය ගෝතම ගෞතමයන් වහන්සේ මේක නිවන්දම දුපායක් කියලා දෙන්නේ. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන ධර්ම ගාථා පෙළේකින් ආවර්ධ වුණා. ඉතින් උන්වහන්සේ විස්කම්බනේ කරගත්තා නමෝ කාලයෙන් උන්වහන්සේ තව කෙලෙස් නැසා රහත් වුණා. ඒ වාගේ නෛෂ්ක්‍රම්‍යයට පත් වූ යෝගාවචරයන් වහන්සේලාට උනා සුබ නිමිති වශයෙන් යමක් ගත්තොත් එතෙන්දී යටපත්යේ තියෙන කාමච්ඡන්දය පව ඇති වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කළා. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් නුවණින් තොරව කල්පනා කිරීම මේ විදිහට කාමච්ඡන්දයක් වෙනවා. ඒක බලවත් කාර්මයක් කියන එක ආහාරයක් කියන එක උන්වහන්සේ වදාළා. එතන සුබ නිමිත්ත වාතයෙන් අනුන් ලබන්නේ සංඥාය විපරීයේ සා චිත්තම් පෙරේතේ පරිදංහති. ඒ හිතේ තියෙන සංඥාව පෙරලීම නිසා තමයි අසුබදේ සුබ වශයෙන් අනුන් ලබන්නේ. එතන අයෝනිසෝ මනසකාරයේ කියේ අනිත්‍යදේ නිත්‍ය වශයෙන් හිතෙනවා. දුක්දේ සැපයි කියලා හිතෙනවා. අනාත්මදේ ආත්මයි කියලා හිතෙනවා. අසුබදේ සුබයි කියලා හිතෙනවා. මෙන්න මේක නිසා මේ සංඥා චිත්ත දිට්ඨි විපර්යාසය ඇති වෙනකොට එතෙන්දී තමන්ගේ సంతානේ නූපං කාමච්ඡන්දේ පව උපදිනවා. යටපත් වූ කාමච්ඡන්දේ පව උපදිනවා. ඔයාලගේ තමයි අනිකුත් නීවරණ ධර්ම ගැන සරුවඥාන් වහන්සේ දේශනා කොට වදාළේ ව්‍යාපාදයේ කියන මේ ද්වේෂය. ව්‍යාපාද ද්වේෂය තමන්ගේ సంతානේ පහළ වෙන්න බලවත්ම කාරණේ තමයි පටිගණනිත්ත. පටිගණනිත්ත කියන්නේ ඇත්ත වශයෙන්ම පටිග කියන මේ චෛසික ධර්මයේ ද්වේෂයටත් කියනවා පටිග නිමිත්ත කියලා. ඊට හේතු වෙන අරමුණටත් කියනවා පටිග නිමිත්ත කියලා. ඔය දෙකම පටිග නිමිත්ත හැටියට හඳුන්වනවා. ද්වේෂයයි ද්වේෂයට ලක්වන අරමුණයි. එතකොට මෙහිදී භාග්‍යවතුන් වහන්සේ එවගේම සූත්‍ර පාඨයකින් ආදාරන නාම් විච්ඡයංගං ඒක ධම්මාන්ති සමනුපස්සාම යන අනුපන්නෝ වා ව්‍යාපාද උප්පඤ්ඤති උප්පන්නෝ වා ව්‍යාපාදෝ දීව භාවය මේ පුල්ලාය සංවත්ති යති දම් දෙක්කේ පටිගණ නිමිත්තං පටිගණ නිමිත්ත අයෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කිරීමේ නුවණින් කල්පනා කිරීමේ තමයි නූපන්නා වූද ව්‍යාපාදී උපදින උපන්න ව්‍යාපාදී වැඩි දියුණු වෙනවා. එතන ව්‍යාපාදේ නමින් කියවෙන ද්වේෂය තමන්ගේ හිතේ වර්ධනය වීමට ඔය විදිහට පටිගණ නිමිත්ත කියන්නේ හිතට ද්වේෂය ඇති වෙන අරමුණු. ඒ අරමුණු වශයෙන් තමන්ගේ හිතේ පහළ වෙනවා මේක තමයි හිතේ බලවත් ව්‍යාපාදයක් ඇතිවීමට අරමුණක් කරගන්න සංඥාව විපරීත කර ගැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබදේ නිට්ඨ සුභ සුඛ ආත්ම වශයෙන් ගන්නවා. ඒක නිසා තමයි එතෙන්දී තමන්ගේ අසංතානෙහි අර ප්‍රතිපරිණිත නිසා දේශේ ව්‍යාපාදය ඇති වෙන්නේ. තීන මිද්දේ කියන මේ සඳහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළාදාලු අරති පන්දි විජම්බිකා චේතසෝච නීනත්ත. මේ කියන කාරණා නිසා මේ කාමයේ තීන මිද්දේ පහළ වෙනවා. අරති කියන්නේ සීලාදි ගුණ පුරන්ඳ, ධානාදි ගුණ වඩන්ඳ, විවේක සෙනසුන් සේවනය කරන්න හිතේ ඕනකමක් නැහැ. ඒ මක්නිසාද හිතට ඒවා ගැන ආසාවක් නැහැ, කැමැත්තක් නැහැ, සංයයක් නැහැ. ඒක අරති. කන්දු කියන්නේ මැලිකම. විජම්නිකා කියන්නේ අඟ මැලි ගැදීම. ඒ කියන්නේ ඉඳා නිදි කිරා වැටීම වැනි අවස්ථාවක්. චේතසෝච ලීනන්තං කියන්නේ සීල දකින්න, බණ භාවනා කරන්න, බුදුන් වඳින්න, වතාවක් කරන්න, සමති උපසම් වඩන්න ඕනකමක් නැහැ හිතේ මන්දෝත්සාහී භාවය. මේවා නිසා තමයි තීන මිද්දය හිතේ පහළ වෙන්නේ. ඒ සඳහා සරුවක් යන වහන්සේ වදාළේ ඒ කියන කාරණා නුවණින් තොරව කල්පනා කිරීම නිසා තීන මිද්දේ උපදින උපන් තීන මිද්දේ වැඩෙනවා. ඒක ප්‍රහාණය කරන්න කියන එකම දේ තමයි අරාගේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරාක්‍රම ධාතු කියන මේ වීරිය නුවණින් සලකා ගැනීම, යෝනිසෝ මනසිකාරයෙන් සලකා ගැනීම. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියන මේ දෙක, උද්දච්චය කියන කොටින් හිතේ විසිරෙන ස්වභාවය නසංසුම් බව. හරියට ගස් මුදුනක කොඩියක් දැංගාම කොඩිය නිරන්තරයෙන්ම සැලෙනවා. ජලතලාවකට ගල් කැටයක්, කැබලිත කෑල්ලක් දැම්මාම ඒ ජලය චංචල වෙනවා. රාජ්‍යම අලුගොඩකට ගල් කැටයක් කෙනෙක් දැම්මාම මොළගොඩ විසිරෙනවා. ඒ වගේ නිරතුරුවම හිතේ විසිරෙන ස්වභාවය, දුමා යන ස්වභාවය තමයි උද්දච්චය කියන්නේ. මේ මාන්නේ නෙවෙයි. උද්දච්චය කියලා අද කාලේ බොහෝ දෙනා කියන මාන්නේ තේක වෙනයි. මෙතන උද්දච්චය කියන්නේ හිතේ විසිරෙන නොසන්සුන් බව. චේතසෝ ඖපසමෝ කියලා කියනවා. හිතේ නොසන්සුන් බව. ඒ වගේම කුක්කුච්ච කියන මේක තමාගෙන් සිදු නොවෙච්ච කුසල් ගැන, සිදු වෙච්ච අකුසල් ගැන පසුතැවි පසුතැවි තැවෙනවා. පසුතැවෙනවා. පිපිලිසාර වෙනවා. ඒක තමයි කුක්කුච්ච කියන්නේ. භික්ෂුන් වහන්සේලාට බොහෝ වෙන් විනී කාරණා ගැන මේවා ගැන පසුතැවිලි ඇති වෙනවා. සීලය ගැන පසුතැවිලි ඇති වෙනවා. ඒවට කියන්නේ කුක්කුච්ච කියලා. ඒකට ප්‍රධාන හේතුව අද සිතේ නොසන්සුන් බව. මේ පිළිබඳව අයෝනිසෝ මනසිකාර්යය පැවැත්වීම නුවණින් තොරව කල්පනා කිරීම. විචිකිච්ඡාව කියන්නේ මේ දේ කියන්නේ සංසේ සැකේ දෙගිඩියාව. බුද්ධ ආදී අටතන සැක කරනවා කියලා කවුරුත් අහලා තියෙනවා. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ශික්ෂා ප්‍රතිපත්තිය ගැන, අතීත කාලය ගැන, අනාගත කාලය ගැන, පටිච්චසමුප්පාදය ගැන, මේවා ගැන සැක කරනවා. එවාගෙම ඒ සම්බන්ධව විනිශ්චයකටපත් නොවි සමාගිත දෙගිඩියාවට පත් වෙමින් පවතිනවා. ඒකට කියනවා ප්‍රතිකාර කරන්න බැරි, චිකිත්සණය කරන්න බැරි නිසා හිතට විචිකිච්ඡාව කියනවා. ඒක බලවත්ම බාධාවක්. මෙන්න මේ කියන විචිකිච්ඡාව ඇති වෙන්නත් හේතු වෙන්නේ අර වාගේ අයෝනිසව මානසිකාරයෙන් කල්පනා කිරීම. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේනේ එකක් එකක් ගැන දේශනා කොට වදාලා තමන්ගේ సంతානෙහි මේවා සිවුම් වශයෙන් පහළ වෙන අවස්ථා තමයි ජයගන්න අපහසුතාව තියෙන්නේ. හේතුව සිවුම් වශයෙන් මේවා එනකොට තේරුම් ගන්න බැරි වෙන යෝගාවචරයට. යම් කීපයකින් යෝගාවචරයේ භාවනා කරන්න වාඩි වෙලා හෝ සක්මනේ හෝ යම් ඉරියව්වක භාවනා පටන් ගන්නවා. භාවනා පටන් ගැනීමේදී භාවනා කරන්න මුලින් ඇති වෙන බලවත් ඡන්දය කොච්චර තිබුණා සමාරයේක භාවනාවේ ආස්වාදයක් නැති වෙන්න පුළුවන්. භාවනාවෙන් තමගේ හිතට සැනසෙල්ලක් නොලැබෙන්න පුළුවන්. එක්කෝ කාල ගුණය නිසා, ගන්නාරද ආහාර පාන අසත්‍රාය වීම නිසා, ශාරීරික වශයෙන් දොස් කෝප නිසා, මේ වාගේ හේතු උඩ භාවනා කරන්න පටන් ගත්තට සමාරයේක කිරා වැටෙනවා. කඩා වැටෙනවා. ඉතින් නැතුත්තාවෙන් අය කඩා වැටෙනවා. කොහොම අවස්ථාවකට කියනවා කීන මිද්දේ කියලා. ඒ කියන්නේ තමාගේ ඕනකම කිව නැත භාවනා රසේ මනසට අරමුණුනේ නැහැ. භාවනා අරමුණ හරියට මනසට ඉලඹ සිටියේ නැහැ. අර පරිකාරම නිමිති උග්‍රාණ නිමිති ප්‍රතිභාග නිමිති අවස්ථාවට ඉතපත්ුනේ නැහැ. පරිකාරම සමාධිය උපචාර සමාධි මට්ටම නිසාවේ නැහැ. ඒ ආවේ නැති නිසා තමයි නිරාස්වාද භාවයෙන් මේ හිතේ මන් දෝචාරි වෙනවා. ඉතින් මේ තියෙන මිද්දේ මුලින්ම හිතේ බලපාන්න ඇති වෙනවා යෝගාවචරයාට. ඒකනේ තියෙන මිද්ද නීවරණය ටිකෙන් ටික වැඩි වෙලා සමාධි පාම වෙනවා. අන්තිමේදී තමන් ඊළඟට හැරෙනවා කාමච්ඡන්ද නීවරණයක් බවට. කොහොමද තෙන්නේ? මේ තියෙන මිද්දේ නිසා දැන් ඉතින් මට වැඩක් කරගන්නවත් නැහැ. මේක වඩා හොඳයි අර ඉන්නවා වැඩේ කරගන්නවා නම් ගෙදර යනවා නම් හොඳයි. කැමදී මොහොතට රැයකට අරගෙන ජීවත් වුණොත් හොඳයි. මුදල් හම්බ කරගත්තොත් හොඳයි. මේ දේවල් හිතෙනවා. අර භාගණීය සංඝරත්නය ස්වාමීන් වහන්සේ වාගේ. මේ දේවල් හිතේනවානේ මම මේ භාවනා කරන කොහොමද පින මඳි වෙන්නේ නැති. අද සීලේ අපිරිසුදු වෙන්නේ නැති. මං අභාග්‍ය කෙනෙක් වෙන්නේ නැති කියේ පසු කැලිපැයි අර තීන මිද්දේ මුල් කොටගෙන ඇති වෙන කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ නිසාම හිතේ උද්දච්ච කුක්කුච්ච අනිවාර්යෙන්ම තියෙනවා. ඊළඟට ඇති වෙනවා ද්වේෂය. ද්වේෂය කියන්නේ මොකක්ද? ව්‍යාපාද නීවරණය. ඒ කියන්නේ මේ වැඩේ කරන්න බෑ. කකුලක් සිදෙනවා, ධනක් සිදෙනවා. ඒ වගේම දාඩියක් වැටෙනවා, වෙහෙස වැඩි. මේ මොන කරදරයක්ද කියලා හිතට නොසන්සුන් බවේ. මේක Taman දන්නේ ව්‍යාපාද නීවරණය කියලා. ඔය වගේ විචිකිච්ඡාවක් ඇතිවෙන මේ භාවනා කළාට මේක හරි මාර්ගයේ නෙමෙයි කියන්නේ ඇති. මේ කාර්යයක නෙමෙයි මේ කරුණ ඇති කියලා තමයි භාවනා මාර්ගය ගැන සැකයක් දෙන්න පුළුවන්. කොහොම තවත් දුරට ඉදින් නුවණින් තොරව කල්පනා කිරීමේදී එහෙම පිටින්ම නීවරණ වලින් ගහන වූ සිතක් එලා නිකන් තම අන්ද භූත බවට පැමිණෙනවා. කල යුතු නොකළ දේ තේරුම් ගන්න බැරි වෙනවා. මෙන්න මේ වාගේ දුෂ්කර අවස්ථාවන්ට යෝගාවචරයාපත් වෙන්න පුළුවනි. අත්ත වශයෙන්ම නීවරණ සියුම් වශයෙන් හිතට පැන්නගෙන ඇති තේරුම් නොගත් නිසා මේක නිසා බොහෝම සතුමන්තව සිටියොත් සමනක් මේ නීවරණයන් හිතේ පහළ නොවිය තබා ගන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අත්තිදික්කවේ අසුබ නිමිත්තන් තත් යෝනිසෝ මනසකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නත්වා යම් කාමච්ඡන්දක අනුප්පාදාය උප්පන්නත්වා කාමච්ඡන්දක පහනායි කියලා. ඒ කියන්නේ අසුබ නිමිත්ත වශයෙන් ගන්න තියෙනවා. අසුබ නිමිත්ත කියන්නේ ලැබෙන සෑම අරමුණකම තියෙන ලක්ෂණ හතර. අනිත්‍ය, දුක්ඛ, අනන්ත අසුබ කියලා. එයින් අසුබ නිමිත්ත ගන්නවා. මොනතරම් දිව්‍ය සමාන රූපාරම්මණයක් ලැබුණත් ඒක අසුබ වශයෙන් ගන්න තියෙනවා. එනිසා අසුභ වාසයෙන් ඒක සැලකනවා. අසුභ වාසයෙන් සැලකනකොට නූපන්නා වූද කාමච්ඡන්දේ නූපදී යනවා. උපන්න කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. මාර්ගඵල දක්වාම ප්‍රහාණය කරගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලෝ කර්ණු හයක් තියෙනවා මේ කාමච්ඡන්ද නීවරණයේ හිතේ නූපදවා ගැනීම පිණිස. ඒ කියන්නේ අසුභ නිමිත්ත ඉගෙනිය ගැනීම. අසුභ භාවනාවක යෙදීම. ඉන්ද්‍රිය සංවරය දියුණු කිරීම. භෝජනයේ පමණ දැනගෙන භෝජනයේ පරිහරණය කිරීම. කල්යාණ මිත්‍රයන් අසුර කිරීම සහ ඊට සුදුසු ධර්ම කතාවන් සවන් දීම. මේ කාරණා හය නිසා සමාජයේ නූපන්න කාමච්ඡන්දේ නූපදී යන උපන්න කාමච්ඡන්දේ යටපත් වෙනවා. අසුභ නිමිත්ත ඉදිනීම කියන්නේ දස අසුභ භාවනා ඉගෙන ගන්නවා. සමිඥානක අසුභය කියන මේ දක්ෂින් සාකාරය හොඳින් පිළිකුල වශයෙන් ඉගෙන ගන්නවා. එවාගෙම බුද්ධමාතක විනීලක කියන ආදී දස අසුභය ගැන හොඳින් ඉගෙන ගන්නවා. ඒ භාවනා ක්‍රම ඉගෙන ගන්න කොට කාමච්ඡන්ද යටපත් වෙනවා. ඊළඟට එන අසුභ භාවනාව වඩන්න පටන් ගන්නවා. පුරුූපදේශ ඇතුළු අසුභ භාවනා වඩාන යන කොට නූපන්න කාමච්ඡන්දේ නූපදී යන උපන්න කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. වගේම ඉන්ද්‍රිය සංවරය. මේ ඉන්ද්‍රිය අසංවර වෙනකොට තමයි බොහෝ සෙයින් කාමච්ඡන්දේ හිතේ පහළ වෙන්නේ. නිසා ඉන්ද්‍රිය සංවරයේ මැනවීම පවත්වගෙන යනවා නන්ද මහ රහතන් වහන්සේ වාගේ. නන්ද මහ රහතන් වහන්සේ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේගේ පුත්‍ර රත්නය. භාග්‍යතුන් වහන්සේ කැමැත්තෙන් එතුම මහාන කරගත්තේ විවාහ වෙන්න හිටියේ දවසේ, රජ වෙන්න හිටියේ දවසේ. සතුව ඒ ගණපද කල්යාණි කියන විවාහ වෙන්න හිතේ කුමාරිකාව ගැනම හිත හිතා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ එක් කරගෙන වැඩියා කෞතුකා භවනට. ඒ අනාකදමඟ නාදලි හේනක පිච්චිච්ච වැඳිරියක් තින්නවා. ඊළඟට කෞතුකා භවනට වැඩලා සක්‍රදේව රාජාගේ කපාඳු කම්බල සෛලාසනය වාඩිලා ඉන්නකොට ප්‍රස්ථානිකාව සක්‍රදේව රජතුමා රහිත දිව්‍යාංගනාව. එවලාමේ බුදුරජාන් වහන්සේ සියල්ල සම්පූර්ණ කළා පොහොව වැඩලා හැවා නන්දයේ ඔබ සම්සිද අර ජීවි ලෝකේ ඉන්න දිව්‍යාංගනාවක් ලබන්නේ එහෙම මං කැමති. එහෙමනම් අර ජනපද කල්යාණ කොයි වගේද? අර වැඳිනි වගේනේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ එහෙනම් හොඳින් කියලා කින්ද මහනදම් පුරන්න මම දිව්‍යාංගනාවක් ලබා දෙන්නම් 500ක්. සතුන් වහන්සේ එහෙම කරනකොට විචුන් වහන්සේලා අපිට කතාවක් කියන්නේ ඒකෙන් උන්වහන්සේ සංවේග වෙලා හොඳින් භාවනා කරලා රහත් වුණා. උන්වහන්සේ රහත් වෙන්න පිළිවෙත් පුරන කාලය තුල මනස සිහිනුවණින් යුතුව ඉන්ද්‍රිය සංවරය හැසිරුවා. විශේෂයෙන් උන්වහන්සේ යුබ මාත්‍ර දර්ශී මිසක් ඈත බලන්නේ නැහැ. විශේෂයෙන් අනුන්ගේ ශබ්ද බද්දවට කන් දෙවලන්නේ නැහැ. එවාගෙම ගන්ධ සුවඳ ගැන රස නිරස ගැන කායික ස්පර්ශ ගැන කිසිම දෙයක් ගැන උන්වහන්සේව දන්නේ නැතුව බොහෝම දැඩි අධිෂ්ඨානය යුතුව සතිය පිහිටුවාගෙන සති සංවරයෙන් යුතුව ඉන්ද්‍රියන් ආරක්ෂා කළා. වැඩි දවසක් ගියේ නැහැ තව කෙලෙසන් සාරහත් වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වනේ මට අර පොරොන්දු අත්හරින්න කියලා. ආ ඒක හරි දැන් ඉතින් රහත් වුණා නම් ඒ පොරොන්දුෙන් මා නිදහස් වුණා කියලා. එවන්දී උන්වහන්සේ මුළු ජීවිතයම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව කටයුතු කළා කියන්නේ. ඒ වගේ ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නකොට මේ කාම ඡන්ද නිරන් උපදින්නේ නැහැ. ඊළඟ තනි කාණේ තමයි භෝජනේ පමණ දැනගන්නේ පැවතීම. ඒ කියන්නේ භෝජනේ පිළිබඳව ආතු වශයෙන්, ප්‍රතිකූල වශයෙන්, ප්‍රයෝජන වශයෙන් විතර සැලකෙන ගොතක් කාම ඡන්ද නිරන් යටපත් වෙනවා. කල්‍යාණ මිත්‍ර ඇසුර හැටියට හඳුන්වනවා මහා තිස්ස කියන ස්වාමීන් වහන්සේ වාගේ අසුභ කර්මස්ථාන වර්ණ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරිය. සප්පාය කතා කියන්නේ මේ දස අසුභය වෙනි භාවනා කර්මස්ථාන ගැන නිතර සවන් දීම. මේ කාරණාව පැවතින කොටත් කාමච්ඡන්දේ නිවරණය යටපත් වෙනවා. නූපන්න කාමච්ඡන්දේ නූපදී යන උපන්න කාමච්ඡන්දේ ප්‍රහාණය වෙන තදංග විස්කම්බනේ වශයෙන්. එවැගේම අනාගාම මාර්ගයේ මේක සම්පූර්ණ උපහානයක් වෙනවා. ව්‍යාපාද නිවරණයක් මේ වාගේම තමන්ගේ సంతානයේ නොයෙක් නොයෙක් අරමුණු වලින් පහළ වෙනවා. බොහෝ සෙයින් කාමච්ඡන්දය ඇති තැනැත්තාට ව්‍යාපාද අනිවාර්යෙන් පහළ වෙනවා. තම ඇලුම් කරන දේවල් නිසා තමයි ව්‍යාපාද ඇති වෙන්නේ. පුජ්‍යලයන් ගැන හරි එමනම් වස්තු ද්‍රව්‍ය ගැන හරි තමන් යමක් යමක් ඇලුම් කරනවා නම් ඒ ඇලුම් කරන දේ ගැන තමයි කාමච්ඡන්දය ඇති වෙන්නේ. යටත් දෘෂ්ටියෙන් අපි කියමු භාවනා කරද්දී මොහොනේ ඇවිල්ලා වහනවා නැස්සෙ. ඉතින් නැස්ස ඇලවන්නේ හිතේ තරහක් වෙනවා. නැස්ස ගහන නැසට ගහන්න හිතේනවා. මధుරියක් විදිනවා. ඒත් එහෙමයි. මොකද තමන්ගේ ශරීරය තමන් ආසා කරනවා. තමන්ගේ ශරීරය ආසා නිසා තමයි අර ව්‍යාපාදය ඇති වෙන්නේ සියුම් වශයෙන්. ඒ වගේම සමාත ඒ කයින් වචනින් ක්‍රියාවක් නොකලා හිතින් හරි හිතෙනවා. ඒ මඳුරා මැරිලා ගියාකෝ අය වගේ හිතන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇති වෙන්නේ අර තමන්ගේ ශරීරය ගැන තමන් හිතේ බැඳීම කාමච්ඡන්දේ තියෙන නිසා. මෙන්න මේ වගේ සුණු දේවල් පවා තේරුම් ගත්තොත් අපේ හිතේ ව්‍යාපාද නිවරණය යටපත් කරගන්න පුළුවන්. එතන හඳුන්වනවා ධර්මතා හයක් තියෙනවා ව්‍යාපාදයේ මනපවත් ගන්න. ඒ කියන්නේ මෛත්‍රී නිමිත්ත භාවනාවකින් ඉගෙන ගැනීම. මෛත්‍රී භාවනාවේ යෙදීම. මෙත්තා භාවනාවේ යෙදීම. ඒ මෙත්තා චේතෝ විමුක්ති කියලා කියනවා ඒකට. මෙත්තා භාවනාවේ යෙදීම එවාගෙම කම්මසකතා පච්චවේක්ෂණතාව. තවත් කියනවා පටිසංකාන බහුලතාව. කල්‍යාණ මිත්‍රය සුර සහ ඊට සුදුසු සත්‍රාය ධර්මාශ්‍රවණී. එතන මිත්‍යා චේතෝ විමුක්ති කෙනෙකුට මිත්‍යා කිව්වේ භාවනාවේ මුල් අවස්ථාව, මෛත්‍රී භාවනාවේ මුල් අවස්ථාව. ඒ කියන්නේ පරිකාරම උපචාර අවස්ථාව. එයාට චේතෝ විමුක්ති කෙනෙකුට අර්පණාව. මිත්‍යා චේතෝ විමුක්ති කෙනෙකුට කෙලින්ම අර්පණාව. ඒ සම්බන්ධව භාවනා ඉගෙන ගන්නවා. භාවනා ඉගෙන ගන්නවා අර පෝදිසෝ වශයෙන් අනෝදිසෝ වශයෙන් දිසාපරණ වශයෙන් මෛත්‍රී භාවනා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න වාගේම මේ භාවනාව යෙදෙනවා. ඒ වගේම කම්මස්සකතාව කියන්නේ තමන්ගේ අනුන්ගේ කර්මයේ සුවකීය කොට ඇති බව නුවණින් සලකා බැලීම. ඒ කියන්නේ යම් කිසි දෙයක් කෙනෙක් තමන්ට බලනවා, අලාභයක් කරනවා, නිඳාවක් කරනවා, දුක කරදරයක් ඇති කරනවා, බාධාවක් කරනවා. එම අවස්ථාවලදී තමා හිතනවා මේ ඇත්ත මගේ සීලය බිඳින්න සමර්ථ වෙන්නේ නැහැ. මගේ සමාධියට බාධාවක් කරන් දෙයාද බෑ. මම තමයි මගේ සීලයට සමාධියට බාධාවක් කරගන්නවා නම්. එනිසා මම මේ ගැන ඉවසන්නට ඕන. මම කරගන්නාද කර්මයන්ගේ ප්‍රතිඵල මම විඳින්න ඕන. ඔහු කරගන්නා කර්මයන්ගේ ප්‍රතිඵල මම විඳගන්නට ඕන. එනිසා මේ කර්මයේ ඔහු නොවන්ට තම තමා කරන කර්මයේ හැර අන්ත නෝගේ කර්මයක් බැඳෙන්නේ නැහැ. එනිසා කර්මස්සකතාව නිතර සිහිපත් කරනකොට අර ව්‍යාපාදේ ජීවිතය ඇති නොමි යටපත් වෙනවා. පටිසංකාන බහුලතා කියන්නේ ඔය අදහසමයි. නුවණින් කල්පනා කොට ගැනීම. නුවණින් කල්පනා කොට ගැනීම කියන්නේ යම් කිසි තමන්ගේ චිත්ත පීඩාවක් වෙන දෙයක් වුණා නම් ඒක නුවණින් කල්පනා කරන යටපත් කරගන්න සමර්ථ වෙනවා. ඒ කියන්නේ භාවනාවක් කියන පටිසංකාන බහුලතාව. අර ත්‍රිපිටක චූලාභේ ස්වාමීන් වහන්සේ සරුව රාත්‍රික ආර්ය වාස දේශනාවක් නැත්වා කිස මහරහන්. ඔය දේශනාවට සිව්වන පිරිසම අහුන්කන් දෙන්නේ විශාල සංඛ්‍යාවක් හැස්වී සිටියා. ඔය ත්‍රිපිටකයේ වැඩි හිටි ලොකු ස්වාමීන් වහන්සේ නමක්ද මහා සංඝීස්වර නමක්ද හිටියා. ධර්ම දේශනාව නිමවා දේශකයන් වහන්සේ තමන්ගේ සංඝ පිරිසක් එක්ක වඩිනකොට ඉදිරියෙන් වදිනවාන මහා තෙරුන් වහන්සේ. උන්වහන්සේට ඊර්ෂ්‍යාවක් ඇති වුණා මේ ධර්ම දේශනය ගැන. මොකද මුළු රටම ඇවිල්ලා බණ ඇහුවා. ඉතින් උන්වහන්සේ ඒ ඊර්ෂ්‍යාවෙන් අර ධර්ම දේශකයන් වහන්සේට ඉදිරියෙන් යමින් අඩ යොදුනක් මානි බැන බැන ගියා. අන්තිමේදී දෙපැත්තට මාරු වෙන දෙමන් සංදීයකදී මේ ධර්ම දේශකයන් වහන්සේ අර ස්වාමින් වහන්සේට පත්ක දෙලා පසඟ පිහිටවා වැඳලා කිව්වා ස්වාමීන් මම මේ පැත්තට වදිනවා. ඉතින් ඒ බණමින් එකේ ස්වාමීන් වහන්සේ නිහඬ වුණා. ඉතින් විවේකස්ථානයේක වැඩලා උපස්ථාන ලැබන කොට සෙසු පිළිස අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අදෙදුනක් තරම් දුර බැන බැන ආපු මහා තෙරුන් වහන්සේ කොහොමද මේ පතක පිටව ගන්නේ ඔබවහන්සේ? නෑ වැඩි මට ආවුනේ නෑ. මගේ පියවරින්වත් මගේ කමතාන දොර වුණේ නෑ. මං දන්නේ මොනවද කිව්වේ කියලා මොන තරම් පුදුම පරිසංකවන බහුලතාව. තමන්ට ලැබෙන අනිෂ්ඨ අරමුණු වලදී කම්පා නොවනු පිණිස තමන්ගේ සිත භවනා අරමුණකට යොමු කරගන්නවා. ඒක ප්‍රතිසංකාන බහුලතාවය. ඒකට ව්‍යාපාදයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍රතාව කියන්නේ හොඳට සමත භාවනා වශයෙන් මෛත්‍රී වඩන මහා අර්ථගුත්ත මහ රහතන් වහන්සේ වැනි කර්ම කල්යාණ මිත්‍රයන් ඇතුළු කිරීම. සප්පාය කතා කියන්නේ ඒ සමත භාවනාවෙන් මෛත්‍රියේ පිළිබඳව විතර අහන්න ලැබීම. මෛත්‍රිය වැඩුව අය ගැන, මෛත්‍රිය වැඩුව අය ලැබූ ආනිසංස ගැන මේවා අහන්න ලැබීම. දෙයින්ද තමගේ సంతානේ ව්‍යාපාරේ යටපත් වෙනවා. තීන නිද්ද නීවරණය කියන මේක ඇති වෙන්න හේතුව අර මුලින් සඳහන් කළ අර චිතන් දිවිධම්නිකා චේතසෝ තලියන අර්ථයන් කියන මේ ස්වභාවයන් අනුව. ඒවා නුවණින් තොරව මෙනෙහි කිරීමේ එවන් නුවණින් මෙනෙහි කිරීමේදී තමන්ගේ සංකාරණයේ තියෙන නිද්ද දෙක යටපත් වෙනවා. ඒ සඳහානේ කරුණු හයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ අතිභෝජනේ මාත්‍රාත්මකතාව නිමිත්ත ග්‍රහණය කියන එකයි. එවාගෙම ඉන්ද්‍රියාපත පරිවර්තනය, ඉන්ද්‍රියව පරිවර්තනය. එවාගෙම අභ්‍යවකාශ වාසී කල්යාණ මිත්‍ර ඇසුර චක්‍රාය ධර්ම ශ්‍රවණය මේවා නිසාද තමන්ගේ సంతානෙහි නූපන්නේ තේන මිද්දේ නූපදී යන උපන්නේ තේන මිද්ද යටපත් වෙනවා. එතන අතිභෝජනයේ නිමිත්ත ග්‍රහණය කියලා කියන්නේ ප්‍රමාණ ඉක්මවා ආහාර ගැනීම පේනවා. බොහෝ ඔය බ්‍රාහ්මයන්ගේ සිදුවීම් අවස්ථා පහක් ගැන සඳහන් වෙනවා. ඒ ඇත්තොන්ද කලකින් ලැබෙන ප්‍රණීත ආහාර පාන ලැබුණා ප්‍රමාණ ඉක්මවල සමහර කෙනෙක් තමන්ගේ ඇඟි වාතය දඟන්න බැරිව ඉන්නවා. සමහර කෙනෙක් පෙතෙන්ගෙම කෙනෙකුගේ අතට එල්ලලා නැගිටින්න වෙනවා, නැගිට ගන්න බැරි. සමහර කෙනෙක් එතන වමනේ දානවා. සමහර කෙනෙක් කපුටෙකුට ගන්න පුළුවන් තරම් කට දක්වාම කාලා කට අරගෙන ඉන්නවා. ඒ වාගේ අවස්ථාවක් දැක්කහම බොහෝම පිළිකුලයි. ඒත් තම තීනමෙද්දී ඉහළින්ම මතු වෙලා එනවා. මේක නිසා ඒ තීනමෙද්දී යටපත් කර ගැනීම සඳහා ආහාර පාන ගැන නුවණින් යුක්ත වෙන්න ඕනේ. අර චක්කාරෝ පංච ආලෝකේ අභිස්සා උදකම් පිරේ කියන උපදේශයන් තමන්ගේ කුස පිරෙන්නේ තව බක්තිදු හතරක් පහක් ගන්න පුළුවනි. එතෙක්යේදී නවත්ලා ඊට සුදුසු පානීය කරන දයක් වළඳනවා. එතකොට තමන් අහ අලම් පාස විහාරය සිව් විදියව පවත් ගන්න පහසුවක් වෙනවා. මේක තමයි යෝගාවචර භික්ෂුන් වහන්සේගේ පමන දැන ආහාර ගැනීම. එයින්ද තේන මිද්දේ යටපත් වෙනවා සිව් විරියව සුවසේ පවත්වා ගත හැකි වෙනවා. අනිත් ඉරියාපත සම්ප්‍රාප්ති වස්තනතාවකි ක්‍රියාපත යම්කිසි ඉරියාවක තේන මිද්දියාව නම් ඒ ඉරියාව මාරු කරන්න ඕන. වාඩි වෙලා නම් තේන මිද්දියාව හිත ගන්නවා. හිත ගන්නන් ආව සක්මන් කරනවා. ඔය විදිහට ඉරියාව මාරු කරගන්න කොටත් ඒ තේන මිද්දේ යටපත් කරගන්න පුළුවන්. එවාගෙම අභ්‍යවකාශ වාසය. අභ්‍යවකාශ වාසය කියලා කියන්නේ එලිමහන් වල මේ වාසය කිරීම. එලිමහන් වල ඉන්න කොටත් චතර තීන මිද්දේ එන්නේ නැහැ. අනිත් කාණේ තමයි ආලෝක සංඥා මනසිකාරය. දැන් රාත්‍රී කාලේ මේ පහන් ආලෝක, විදුලි ආලෝක ආදී තියෙනවා. ඒකම දවල් කාලේ සූර්යාලෝක වගේ හිතා ගන්නවා. හිතාගෙන ආලෝකයේ හිතින්ම වාගෙන ආලෝක සංඥාවෙන් ඉන්න කොටත් අර තීන මිද්දේ යටපත් වී යනවා. අනික කල්යාණ මිත්‍රාශ්‍රයේ තීන මිද්දේ යටපත් කළ මහා කාචෝ මහ රහතන් වහන්සේලා වැනි කල්යාණ මිත්‍රතුමා අසුර කරන් ලැබීම. සත්‍රාය කතා කියේ තීන මිද්දේ යටපත් කරන්න හේතුවන විරියාරම්භ වස්තු ගැන නිතර නිතර අහන්න ලැබීම. මේවා නිසා තීන මිද්දේ යටපත් කරගන්න ලැබෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චය කියන මේ නීවරණ ධර්මය බොහෝ වශයෙන් උද්දච්චයේ නසංසුම්බං රාජෙන කුක්කුච්චය තමංග පසුතැවිල්ල මේ සඳහාද කරුණු හයක් අනුගමනය කරන්න තියෙනවා. ඒ කියන්නේ බහුස්සතතාව, පරිපූර්ණකතාව, විනේ පතපන්නතාව, බුද්ධ සේවිතාව, කල්යාණ මිත්‍රතාව, සප්පාය කතාව කියන කාරණා හය. එින් බහුස්සතතාව කියන්නේ තමන් මේ බුද්ධ ධර්මයේ පාඩම් කරගන්නවා, සජ්ජායනා කරනවා, එයා බහුල වශයෙන් භාවිතා කරනවා. එතකොට තමන්ගේ හිතේ උද්දච්චය කුක්කුච්චය ඇති නොවී යනවා. පරිපූර්ණකතාව කියන්නේ තමන්ගෙන කියාගත්ත ධර්මයේ අර්ථය හොඳට කියවලා අහගෙන නිවැරදිව අර්ථය මෙනෙහි කරනවා. අර්ථය මෙනෙහි කරන කොටත් ඒවා පිළිබඳව පහළ වෙන්නේ තියෙන උද්දච්ච කුක්කුච්චය යටපත් වෙනවා. විකතේ විනයේ පතතන්විතාව කිව්වේ විශේෂයෙන් විනය සම්බන්ධව ප්‍රවීණත්වයක් ඇති කරගන්නවා. විනය සම්බන්ධව ගැටලුවක් නැතුව හැම විනය කාර්යයක් පිළිබඳව සමාජයේ සීලය හොඳින් රැක ගැනීමට අවශ්‍ය බැවින් ලොකු කොඩා සුගතපදයන් ගැන මනමින් අවබෝධ කරගන්න අප්‍රගුණ කරගන්නවා. එිනුත් උද්දච්ච කුක්කුච්චය යටපත් වෙනවා. බුද්ධ සේවිතා කියන බොහෝම සම්භාවනීය ගරු කටයුතු උතුමන් වරින් වර ඇසුරු කරන්නට ඕන. කල්යාණ මිත්‍රතා කියන්නේ විනය පිළිබඳ මන ආභෝධයක් ඇති කුඩා අනු කුඩා සිකපද පවා පැහැදිලිව කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නට ඕන. එවාගෙම සප්පාය කතා කියන්නේ විනය සම්බන්ධව, සීලය සම්බන්ධව, ප්‍රතිපත්තියේ සම්බන්ධව නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ කාරණා තුළින් උද්දච්ච කුක්කුච්ච දෙක යටපත් වෙනවා. එවාගෙම නූපදී යනවා. විචිකිච්ඡාව කියන මේ නීවරණය බොහෝසෙයින් සමාත ලොකු බාධාවක් වෙන විචිකිච්ඡා නීවරණය. එද යටපත් කර ගැනීම පිළිස භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ යෝනිසෝ මනසිකාරයේ පැවැත්මයි. යෝනිසෝ මනසිකාරයේ නුවණින් යුක්ත නිතර නිතර මෙහි කිරීමේදී විචිකිච්ඡා යටපත් වෙනවා. ඒකත් කාරණා හයක් සඳහන් කරනු ලැබෙනවා. අරවාගේම විචිකිච්ඡාව බහුසත්‍යතාව, පරිපූර්ණකතාව, විනය ප්‍රකටන්‍යතාව, එවාගේම කල්‍යාණ මිත්‍රතාව, සප්පාය කතාව මේ ආදී කර්ම කීපයක්. අර වගේම ධර්මයේ පිළිබඳව නිතර නිතර තමන්ගේ సంతානෙහි භාවිතා කිරීමේදී යටපත් වෙන විචිකිච්ඡාව සැක දුරු වෙනවා. ධර්මයේ පිළිබඳව ආත්මැනලින් විමුතියීමේදී හැදෑරීමේදී විචිකිච්ඡා යටපත් වෙනවා. විනය පිළිබඳව හරියට ප්‍රගුණ කර ගැනීමෙන් තමන්ගේ සන්තාන විචිකිච්ඡාව යටපත් වෙනවා. ඒකම අධිමුක්ඛ බහුලතාව කියන කාරණේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩියෙන් සත්‍යමත් කර ගන්නට ඕන. නොසලෙම ශ්‍රද්ධාවක් යටේ පිහිටවා ගන්න ඕන රත්නත්‍රයේ පිළිබඳව ප්‍රතිපත්තිය ගැන. එවාගෙම කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ කියන්නේ හැම කාරණයක් පිළිබඳව නිවැරදිව කියාදෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. සක්කාය කතා කියන්නේ රත්නත්‍රයේ පිළිබඳව නිවැරදිව පැහැදිලිව කියවෙන ධර්ම කතාවන් නිතර නිතර සවන් දෙන්නට ඕන. සිතේ ශ්‍රද්ධාව වැඩෙන, ඡන්දයේ කුසල ඡන්දයේ වැඩෙන ධර්ම කතාවන්ට සවන් දෙන්නට ඕන. මේ කාරණා මැනවින් අනුගමනය කිරීමේදී නෝපන්නාවෝද විචිකිච්ඡා නූපදී යන උපන්නාවද විචිකිච්ඡාව යටපත් වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ විචිකිච්ඡාදී කාමච්ඡන්දාදී විචිකිච්ඡා දක්වා ඇති නීවරණ ධර්මයන් යටපත් කර ගැනීමට අසමුදාචාර වාසෙන් යටපත් කර ගැනීමට තවත් කාරණා කිහිපයක් හිත වෙන හැටි. එකක් තමයි වත්තපටිවත් වල යෙදී. අනික් කාරණේ තමයි ග්‍රන්ථ පරිහරණය. අනික දුතාංග පරිහරණය. සමත භාවනාව යෙදී. විපස්සනා භාවනාව යෙදී. නාකරම වල යෙදී. මේකෙන කාරණා අනුගමනය කරන්නන්ට තමන්ගේ සංකාණයේහි නීවරණ නූපදවාගෙන අසමුදාචාර වාසයේම නූපදවාගෙන මෙන්න දක්වාම මඟපල නිවන දක්වාම දිනු වෙන්නට පුළුවන් වෙනවා. වත්තපටිවත්ත ගැන කාරණාවක් සඳහන් වෙනවා. මිලක්කතිස්ස ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේ ජීවත්ව සිටියේම പ്രേත ලෝක උපන් කෙනෙක් තරමටම දුක් විපාකයන් දෙපත් වුණා. එක දවසක් මුයක් මරාගෙන කුළුස්සගෙන කාන පිපාස වෙලා ඒ ළඟම තියෙන විහාරස්ථානෙකට ගියා වතුර බොන්න. වතුර කලකට 10ක් තිබුණා පිරීලා. මෑත වතුර නැහැ තේන්නේ. පස්සේ චුල්ල පින්දපාතික තිස්ස රහතන් වහන්සේ මුතුමා ළඟට ඇවිල්ලා මිනිස්සු ඔබ අදම පෙරේතේ කියලානේ. මේ බලන්න වතුර පිරීලා තියෙනවා. අල්ලපන් කියලා අතට වක්කිරුවා බොන්න. කලකට 10 මැදිවුවා. ඕක තේරෙන්නේ මේ ගන්න එක පිච්චලා යනවා. පස්සේ කියා හිතේ බලන්න ඔබ දැන් මේ මොහොතේම ප්‍රේතාත්මේ වැන් දුකක් නිඳින්ද උනා. මරණයන් මැත්තේ කොහෙද යන්නේ ඔබ අමිච්චේට යනවනේ. කියන සංවේග උපදින්න කර්ණිකවා බොහොම බය වෙලා සංවේග වෙලා අර සීලෝම මේ සතුන් මාර්ග උපකරණ විනාශ කරලා ගෙදර ගිහිල්ලා ගෙදර ඇත්තන්න කියලා ගෙදර බැඳලා හිටිය සතුන් ඔක්කොම ලිහ දාලා ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේව මම මහාන කරගන්න. ඒක ඔබට මහාන වෙන්න පුළුවන්ද? මහානකම බොහොම දුෂ්කර දෙයක්. අනේ ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රත්‍යක්ෂව දැක්ක නිසා මට ජීවිතේ වැඩක් නෑ අනේ මම මහාන කරගන්න කිව්වා. පස්සේ මහාන කළා. චින්තාමණීර භාවයෙන් හිටියේ මුලින්. තුන්වහන්සේට භාවනා සමතහන් දුන්නා. නමුත් තුන්වහන්සේ බොහෝම උත්සාහවන්ත සීලය රැකගෙන ඉන්න අතරේ තුන්වහන්සේට එක දවසක් අහන්න ලැබුණ දේව දූත සූත්‍රය. ඒකෙන් පුදුම සංවේගයක් ඇති වෙලා උපාධ්‍යාන වාස්තික අනේ ස්වාමීන් වහන්සේ මම කොහොමද මේ සතර අපායෙන් මිදෙන්නේ? ආ ඔබ දකින්න කැමති ධාවි කියේ. දකින්න එහෙම බෑ නේ මම පෙන්වන්නම් කියලා සාමණේරුන්ගේ කියන විශාල ජිමුල් කඳන් අමු ගොඩගස් කළා කිව්වා දැන් මේ බලන්න මම අනීචයෙන් gini බින්දුවක් gini කුකුඩක් ගේන්න. එතකොට මම වෙන හැටි බලන්න. ඉතින් උනාට අදිස්ථාන බලෙන් අනීචයෙන් gini කුකුඩක් ගෙනාවා. අර කඳන් එක සුළු මොහොතේම මේ පිච්චලා ඉවරෙන්නේ තත්පරයක් ගියේ නැහැ. සත්‍ය කිව්වා බලන්න මේ gini කුකුඩ මෙහෙම යවීචේ කොහොමද? ඔබ ඡන්ද වෙන්නේ එතෙන්ද? අනේ ස්වාමීනි මම දේ නිසා ප්‍රමාද වෙන්න ඕනේ කියලා භාවනා කමතහන් ඉල්ලගෙන වත් පිළිවෙත් කරමින් සෑදාවල් භාවනා කරමු. නිදිමත වෙනකොට භාවනා කිරීමේදී කෙතරම් දෙයක් වතුරෙන් තමලා කකෝ දෙක වතුරට උබාගෙන භාවනා කරනවා. වත් පිළිවෙත් කරන එක එක සෙලිතුම් වලට ගිහිල්ලා. කොහොම ගිහිල්ලා අන්තිමේදී එක දවසක් බණක් අහලා එතෙන්දී සෝවාන් මඟ පරමවා ගත්තා. තවත් දවසක ධර්ම ශ්‍රවණය කළා. තව කෙලෙස් නැසා රහත් වුණා. මේ වත් පිළිවෙත් කිරීමෙන් ආරයෙන් නීවරණාදී උපක්‍රමයේ යටපත් වෙච්ච හැටි. ඔය වගේම සමහර කෙනෙක් ග්‍රන්ථ පරිහරණය නිසාම හේන්ද සමාගේ సంతානයේ නීවරණ යටපත් කරගන්නවා. මණියදේව මහ රහතන් වහන්සේ වගේ. මණියදේව මහ රහතන් වහන්සේ ඉතා හොඳින් ත්‍රිපිටක ධර්ම ඉගෙන ගත්ත මණ්ඩලාරාම. උන්වහන්සේට මව් කෙනෙක් වාගේ උපස්ථාන කළ තුන් මාසයක් එක්තරා සදහවත් මව් කෙනෙක් සූපසූපස්ථාන කළා. උන්වහන්සේට දන් දෙන අවස්ථාව සුඛී හොතු දුක්ඛාමුච්ඡත ඉච්චරයි කියන බණ. නමුත් වස්සවතාන පොය දවසේ උන්වහන්සේට බණ වාරයේ පැමිණියා. ඒ කාලේ අනුරාධ පැහැක බණක් ගෙන මුළු සරුව රාත්‍රික ධර්ම දේශනය. අද මෑණියෝත් ආවා. අනිකුත් විශාල පිරිසක් බණ අහන්න ආවා. උන්වහන්සේ ධර්ම දේශනා කරමින් උන්වහන්සේ රහත් වුණ ආර මෑණියන් සෝවාන් වුණ සඳහන් කරනවා ඒ ග්‍රන්ථ පරිහරණය නිසා උන්වහන්සේට මේ පාළිය තුල රහත් කෙනෙක් වාගේ පවතින්න පුළුවන් වුණා කියලා. ඔය වගේම ඒ විහාරස්ථානයේ මිත්‍ය තිස්ස භූතිකේන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දවසක් ගමේ පින්දපාත වදින්නේ විෂභාග අරමුණක් දැකලා හිතේ බලවත් ලෙස කාමච්ඡන්දෙනි ඉවරණය ඇතුණා. අද වංගීස ස්වාමීන් වහන්සේට වාගේ පස්සේ ඉගෙන ගන්න ගුරුවරයාට කිව්ව අනේ ස්වාමීන් අද දවාලේ අද රාත්‍රියෙන් දැන පාඩම් ටික නවත්තන්න. හදන් හෙට උදේ මං පණිවිඩය නැත්තම් අනිත් අයත් උගන්නන්න දෙක නවත්තන්න එපා. කියලා එතනින් ගියා කර්මස්ථාන දායක ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙත ඔය මලිය දේව ස්වාමීන් වහන්සේ වගේම සංඝ රක්ෂිත කෙන ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ළඟට ගිහින් අනේ ස්වාමීන් වහන්සේ මට මේ පිහිට වෙන්න මට ලෙඩක් හැදුණානේ. උන්වහන්සේලා ගොම නැති ගාමිණී සිටී රහතන් වහන්සේ බලන්න වත් නැතුව ඔය පැත්තකින් බලු කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මට පිහිට වෙන්න මම පිහිට වෙන්න පුළුවන් තැනකට මේ ආවේ ඔතන බලු කියන්නේ උපකරණ කියන්නේ ඉතින් උන්වහන්සේ තැන්පත් කරලා ඇවිල්ලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පෙරහැඳලා තමතාන ඉල්ලා ගත්තා තමන්ගේ සත්‍යය කියලා කෙලෙස්සෙට කියලා ගහක් මුලට ගියා තේපන්නේ කියලා මේ ඇද්දෙමුට ගහක් තිබුණා එතනදා භාවනා කළා හැර ඇහිණකම් භාවනා කළා උදේ වෙනකොට උන්වහන්සේට පුළුවන් වුණා සෞඛලෙසස රහත් වෙන්න. අනාගාමී සත්‍යයෙන් කාමච්ඡන්දයට පත් වුණා. ඒ සඳහන් වෙන්නේ මේ ග්‍රන්ථ පරිහරණය කරමින් ඉන්නකොට අර වාගේ කෙලෙසයක් ආවත් ඒක යටපත් කරගන්න පුළුවන් වෙන හැටි. ඊට දුසංග පරිහරණය ගැන සඳහන් වෙනවා මහසීව මහ රහතන් වහන්සේ ගැන. උන්වහන්සේ ත්‍රිපිටක ධාරි අර්ථ කථා සාරය උත්තමයි. උන්වහන්සේගෙන් උපදෙස් ලබාගෙන රහත් වෙච්ච පිරිසම එක තැනක තියෙන 70,000ක් කියලා, තවතනක 35,000ක් කියලා. ඉත රහතන් වහන්සේ නමක් කියන්නේ උන්වහන්සේ සර්දමක් කළා නේ කියන කවුරුත් අහලා ඇති ඉත කතාවක්. අන්තිමේ උන්වහන්සේ වැඩියා ගාමන්ත සම්භාර විහාරයට ගිහිල්ලා ඇඳ කුසල පැතිකින් කියලා අදිස්ථාන කරන තුන් මාසේ භාවනා කළා. නෑ රහත් වුණා. කොහොම 30 අවුරුද්දක්ම භාවනා කළා දුතංග 10කම රැකිනේ. පාහෝදන්නේ නිදාගන්නේ නැහැ. ඉතින් අන්තිමේදී 30 වෙනි වසරේදී තමයි අර දේවතාවි සර්දමක් කරලා ඉතින් සංවේග වෙලා උන්වහන්සේ රහත් වුණා. එතන සඳහන් වෙනවා දුතංග පරිහරණය කරපු නිසා 30 අවුරුද්ද තුල කිසිම උපක්ලේශයක් හිතේ පහළුණේ නැහැ කියලා. ඒ නිසා දුතංග පරිහරණය කරන කොට එයින්ද තමන්ගේ සංකාණයේහි නිවරණයටපත් වෙනවා. අනික සමක භාවනාව සමක භාවනාවත් වර්ණ කෙනෙකුගේ සංකාමයේ නීවරණ නූපදී යනවා. ඒ එක්තරා සේනාසනයක ස්වාමීන් වහන්සේ නම මහා තිස්ස කියලා උන්වහන්සේගේ නම. උන්වහන්සේ උපසම්පදා වෙලා වස්සක් කිරෙන්ඩවත් කියලා පළමුව අවුරුද්දේම අෂ්ඨ සමාපත්තිලාභී වුණා. අභිඥා පහම ලබා ගත්තා. එයින් උන්වහන්සේ තනසේගෙන 60 අවුරුද්දක් ගත වුණා. තමන් හිතුවා තමන් රහත් වෙලා කියලා. එක දවසක් ධම්මදින්න මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් උන්වහන්සේ ධර්ම දේශනාවකට තිස්ස මහ ආරාමයට වැඩිදි උතෙන් වැඩියා. දැන්නා මේ ආචාර්යයන් වහන්සේ දකින්න ආවා කියලා ප්‍රශ්න කීපයක් අහලා පස්සේ අසාසිතියා ස්වාමීන් වහන්සේ ගැඹුරට අවබෝධ කරගෙන කියනවා කාමද රහත්තුද? ආ මම අවබෝධ හටක් වෙනවා රහත් වෙලා. ස්වාමීන් කොපුණක් මවන්න පුළුවන්? නැව්වා. නෙළුම් මලක්, නෙළුම් පඳුරක්, නෙළුම් මලක් නැව්වා. ඔය නෙළුම් මල උඩ ලස්සන දිව්‍යාක්ෂරාවක් නවන්න කිව්වා. ඔක දිහා බලන් ඉන්න කිව්වා. දෙන්න 60 අවුරුද්දක් යටපත් වී තිබුණු කාමච්ඡන්දේ මත උණු. පස්සේ මේ තමන්ගේ ශිෂ්‍ය රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා නම මට පිහිට වෙන්න මගේ මේ සංකාණි කෙලෙස් නැතිලා නෑ රහත්ලා නෑනේ. හොඳයි ස්වාමී මෙන්න මේ භාවනා කරන්න කියලා උපදෙස් දුන්නා. නබෝ වේලාවකින් මේ ස්වාමීන් වහන්සේ අසුභ භාවනා වඩා රහත් වුණා. එතන සඳහන් වෙන 60 අවුරුද්දක් තුළ නීවරණ පහළ නොවි රහත් කෙනෙක් වාගේ සමත භාවනා වෙදී. ඔයගේ විපස්සනා භාවනා යෙදෙන ඇත්තොත් ඒ වගේම නීවරණ යටපත් කරගෙන විපස්සනාවෙන් දියුණු වෙනවා මඟපල දක්වා. අනික නව කර්මාන්ත වලදීම යන්තිද සෙනසුලඟ සෙනසුන් වල කටයුතු සොයා බලමි. ඒ වගේම කන්ද කුල්ල පරිසංස්කරණය කරමින් අභිනව ගොඩනැගිලි සඳහා උපදෙස් දෙමින් ඒවා යදෙන කොටත් ඒවා අවශ්‍ය දේවල් ගැන කල්පනා කරන බැවින් නීවරණ නූපදී යනවා. මෙන්න මේ කාරණා නිසාද නූපන්න නීවරණ උපදී යන උපන්න නීවරණ යහපත් වෙනවා. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කොට වදාළ මේ නීවරණ ධර්මයන් අපි තේරුම් ගන්නට ඕන. එයින් කාමච්ඡන්ද නීවරණේ ප්‍රහාණය වෙනවා නම් වෙන්නේ අනාගාමී මාර්ග ඥානෙ. ව්‍යාපාද නීවරණයක් එහෙමමයි. තීන මිද්ද නීවරණය තුළින් තීන මිද්ද නීවරණයේ යටපත් වෙන ප්‍රහාණය වෙන්නේ අරිහත්ත්වයයි. උද්දච්ච කුච්ච නීවරණය තුළින් උද්දච්චේ අරිහත් මාර්ග ඥානෙ ප්‍රහාණය වෙනවා. කුච්චුච්චේ යටපත් වෙන්නේ අන්‍ය ප්‍රහාණය වෙන්නේ අනාගාමී මාර්ගයේ. විචිකිච්ඡාව නම් සෝවාන් මාර්ගඥාන ප්‍රහාණය වෙනවා. අවිද්‍යාවෙන් අරිහත්යෙන් ප්‍රහාණය වෙනවා. මෙන්න මේ නිසා මේ නිවන ධර්මයන්ගේ යථාර්ථය මනමින් තේරුම්ගෙන අප විසින් මේ වදන සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති ධර්මයන් අතරතුර නිවර්ණයන් පහළ නොවි විරිවර්ණ සිටින් කියන්නේ නිවර්ණයන්ගෙන් තොර සිටින් යුතුව අපේ සීලය සමාධිය ප්‍රඥාව පිරිසුදු කරගෙන කටයුතු කරතොත් අපට පුළුවන් වෙනවා මේ ජීවිතය තුළදී අර්පණාවකින් උසස් ධ්‍යාන සමාපත්තිය උපදවා ගන්න. විදර්ශනා වාදලා විදර්ශනා ඥාන දිනු කරගෙන මඟඵල නිවන් සුව ලබන්න පුළුවන්. අපට බැරි දෙයක් නැහැ කියන හිතේ ගලා විශ්වාසය ඇති වෙන්න ඕනේ. මට පුළුවනි කියන හිතේ කුසල ඡන්දය ඇති කරගෙන ඊටත් මධ්‍යමා ප්‍රතිපදාව හරියට තේරුම්ගෙන අන්තිකට වැටෙන්න ඕනේ. ඊන උද්දච්ච දෙකෙන් දින් කරගෙන මැදුම් පිළිවෙතට අනුව මේ සමති උපාසනා භාවනාව යෙදෙතොත් අපට නීවරණයන් යටපත් කරගැනීම සීල සමාධි ප්‍රඥා තීරසේ සමත භාවනාවෙන් ධ්‍යාන සමාපත්තියද විදර්ශනා භාවනාවෙන් අනුකූල විදර්ශනා ඥාන මුදුන් පමුණුවගෙනද හේතු සම්පත් සපිරි තිබුණන මාර්ගඵල නිර්වාණයද සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එනිසා ඒ ඈතාතීතයේහි මාර්ගඵල ලබාගත් මහෝත්තමයන් වහන්සේලාගේ චරිතාපදාන සිහිපත් කරමින් ඒවා සම්බන්ධ උපදෙස් ලබා ගනිමින් මේ අපට යටපත් කරගන්න බැරි වෙච්ච නීවරණ යටපත් කරගනිමු. එවාගෙම නැවත නූපදනාකේ නීවරණ හේතුකින් විස්කම්බනය කරමු. එවා නූපදනාකාරයේ පත්වනු පිණිස සමති විපස්සනා භාවනා වඩමින් ධ්‍යාන අභිඥා මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අධිෂ්ඨාන සබා ගනිමු. එනිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් නීවරණ විදර්ශනා වාසයෙන් ධම්මානුපස්සනා ප්‍රතිපත්තානේ තවදුරට සවිස්තරව සඳහන් වී ඇති කරුණු අපි සිහිපත් කරන අතර ඒ ධම්මානුපස්සනා ප්‍රතිපත්තානේ දේශනා කොට වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ මුළු ජීවිතේම පරිත්‍යාග කරමින් අපේ ජීවිත කාලය තුළ මොහොතක් පාසාම නීවරණයන්ගෙන් තොරව එක්තරීතර ප්‍රතිපත්ති ධර්මයන් අනුගමනය කොට බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කොට වදාළ සතර මඟ ඵල පිළිවෙලින් සිද්ධ වන සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට අපි මෙතෙක් මේ පුරාගෙන යන ධර්ම ශක්තියේ රත්නාත්‍රි ආශිර්වාද බලයේද හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරවා ගන්නවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදාති. සමාධිගත වූ ආත්මයන් සම්තන්පත් මනසින් තන්පත් කන් යුතුව ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා පොයසින් මේ ධර්ම කතාව වේලාව පමණින් ඉදිරිපත් කිරීමෙන් දෙපාර්ශ්වයේ විසින් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ සමදනාස මහත්ඵල මහත්ඥානිසංසවේ මඟින් ධර්මඥාන භාවනාඥාන මුදුන් සමුනවා ප්‍රාර්ථනීය අධිගම බෝධියාන වලින් සාන්ත නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.